අවසරයි නමස්කාරය කියන්න පංචශීල සමාදන් වන්නට. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံတိ බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံတိ ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံတိ සංඝං සරණං ගච්ඡාමි. සතියංති බුද්ධං සරණං ගච්ඡාමි. සතියංති ධම්මං සරණං ගච්ඡාමි. සතියංති සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සන්ධිං පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සැනහවත් වාසනාවන්ත පින්තුනි සිසර වික්‍රමරත්න මහත්මයා, දෙමතු නානා මහත්මිය, ඉතින් ඔබ දෙපළම අද සිරිත් පරිදි විහාරස්ථානයට දානය රැගෙන අවස්ථාවෙහි තින් ස්වාමීන් වහන්සේලා කෙරෙහි ගෞරවයෙන් දානීය පූජා කරන මේ අවස්ථාවේදී විශේෂයෙන්ම තමන් නමින් මියගිය තමන්ගේ දයාබර මෑණියන්ට පියාණන්ට පුණ්‍යානුමෝදනා කරන්ට බලාපොරොත්තු වන අවස්ථාව. ඉතින් ප්‍රථමයෙන්ම අප සම්බුද්ධ පූජා පවත්වලා ඒ මියගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්ට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබේ දෑතින් මේ සෝදානම් කරපු මල් පහන් සුවඳ දුන් ගිලන්තසාදීයොත් සියලු පූජා ද්‍රව්‍යයන් අප සරණ ගිය අපේ ශාස්ත්‍රෝ වූ මේ ලෝකයේ පහළ වෙච්ච මෛත්‍රියෙන් හා ප්‍රඥාවෙන් සිය චිත්ත සංධානයේ ඉහෙරටම දිනු කරගත්තු ඒ උතුම් මනුෂ්‍ය රත්නය සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සම්බුද්ධ පූජා පවත්වන අවස්ථාව. ඒ නිසා මේ සෝදානම් කරපු සීල පූජා ද්‍රව්‍යයන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරමු, පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිත වන්නා වූ මේ උතුම් කුසල ඵලය, පුණ්‍ය ඵලය තමන් නමින් මියගිය විශේෂයෙන්ම රූපාහෙට්ටි ආරච්චි දෑවර මාතාව, අවුරුදු 9කට කලින් මියගිය මෑණියන්, එවාගේම සිසර මහත්මා නමින් මියගිය දෑවර පියතුමා, ඒ පේද්‍රික් වික්‍රමරත්න මහත්මයතුළු යම්තාක් ඔබ නමින් මියගොස් ඥාති පිරිසක් පින් බලාපොරොත්තුකින් සිටිත් නම් ඒ සියලු ඥාතීන්ෝ මේ කින දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපේ කවුරුත් එක්කට ගාථා කියලා වන්දනා කරමින් සම්බුද්ධ පූජාව පවත්වමු. සාදෝ සාදෝ සාදෝ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සන්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවානි බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි වන්දාමි චේතියං සම්බං සම්බතානේ සුපතිට්ඨිතං සාරේරික ධාතු මහාබෝධිං බුද්ධ රූපං සකරං සදා ඝනසාරං පදින්තේන දීතේන තමදං සිනා තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං ගන්ධසම්භාරයුන්තේන ධූපේනාහං සුගන්ධිනා පූජයේ පූජනීයං තං පූජා භාජන මුන්දමං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතිං පූජයාමි මුනින්දං ස සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ච හෝතු මොක්ඛං පුප්පං මිලායාත්‍රියතායි ධම්මේ කායෝ තථාති විනාශ භාවන් අධිවාසේතු නෝ බන්තේ පානියං නුපනාමිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්දම අධිවාසේතු නෝ බන්තේ ගිලාන පඤ්චයං නිවන් අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්දම ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා සාදු සාදු සාදු. හොඳයි පින්නතුනි, අදත් මේ පින්නතුන් මාසිකව සිදු කරන දානමේ පින්කම සිදු කරන්නට බලාපොරොත්තු වන අවස්ථාව. ඉතින් හැම මාසික මට වෙනදා ස්වාමීන් වහන්සේ වෙනුවෙන් බොහොම ගෞරවයෙන් ආදරයෙන් දානය පූජා කරන පින්නතුන්, ඉතින් බොහෝ කාලයක් තිස්සේ මේ විදියට ස්වාමීන් වහන්සේලා උදෙසා දානය පූජා කරනවා. ඉතින් අපේ විහාරස්ථානයට වගේම අපට විහාරස්ථාන ගණනාවකම ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් මේ වගේ පින්කම් සිද කරන පින්නතුන්. ඉතින් ස්වාමීන් වහන්සේලා කියලා කියන්නේ මේ බුද්ධ ධම්ම සංඝ රත්නය නියෝජනය කරන ඒ ත්‍රිවිධ රත්නය බොහෝ කාලයක් මේ ලෝකයේ තුන පවත්වා ගන්නට සිය ජීවිතය කැප කළින පිරිසක් තමයි ස්වාමීන් වහන්සේලා කියලා කියන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේලා ගිහිගෙන නික්මෙලා උන්වහන්සේලාගේ අධ්‍යාපනික ආධ්‍යාත්මික දියුණුව සිදු කර ගන්න අතරේදී ලෝකයේ බොහෝ දෙනාට මේ සද්ධර්මය දේශනා කරන්නට, ඒ වගේම මේ විහාරස්ථාන ලක්ෂණයට පවත්වා ගන්නට සහ විශේෂයෙන් මේ ධම අනාගත පරපුරට දායාද කරන්නට ශාසන චිරස්ථිතිය සඳහා කටයුතු කරන පිරිසක් තමයි හාමුදුරුව කියලා කියන්නේ. ඉතින් මේ අතන් ඒ ස්වාමීන් වහන්සේලාගේ ගුණය, සේවය, මනවින් තේරුම් අරගෙන ස්වාමීන් වහන්සේලාට ලැබූ ශක්තියක් දෙන පින්තුන්. ඉතින් මේ පින්තුන් අපි දන්නවා බොහොම බෙහෙත් සමාන්සි වෙලා ධාර්මිකව මේ ධනය මහන්සියෙන් හරි හම්බ කරන්නේ. ඉතින් ඒ හම්බ කරන ධනය තමයි නිර්ලෝභීව මේ ශාසන වෙනුවෙන් කැප කරන්නේ. ඉතින් ඔබේ දරුවන්ට විහිදන් කරන වගේම කියලා හිතලා තමයි මේ ස්වාමීන් වහන්සේලා කෙරෙහිත් ඔබ නිතරම කල්පනා කරන්නේ. ඉතින් මේ හාමුදුරුවෝ කියලා කියන්නේ විශේෂයෙන් ශ්‍රී ලංකාවේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලා නෙවෙයි. උන්වහන්සේලා උපන් රටින් බොහෝ දුර බැහැර ඉඳලා ඇවිල්ලා පින්වත් ඔබ වෙනුවෙන් සේවය කරන ස්වාමීන් වහන්සේලා. ඉතින් මේ හාමුදුරුවන්ගේ කාගේවත් ඥාතීන් මේ රටේ නැහැ. ඉතින් ඔබ දන්නවා ඒ ස්වාමීන් වහන්සේලා සේවය කරන්නේ ඔබට. ඉතින් ඔබත් ඒක මනමින් තේරුම් අරගෙන තමන්ගේම දරුවන් ඥාතීන් කියන හැඟීමෙන් ස්වාමීන් වහන්සේට ඉතාම ආදරෙන් ගෞරවයෙන් රැකබලා ගන්න පින්තුන්. ඉතින් ඔබ දෙන ශක්තියෙන් තමයි මේ හාමුදුරුවෝ ඉගෙන කියාගෙන මහන්සියෙන් උන්වහන්සේලා භාෂා ඥානය දිනු කරගෙන තමන්ගේ ශක්තිය දිනු කරගෙන මේ ශාසනයට ලොකු කැපවීමක් කරන්නේ. ඉතින් ඔබ නිතරම කල්පනා කරන්න ඒ ඔබ දානීය පූජා කරන ස්වාමීන් වහන්සේලා මේ පන්සල් ලස්සනට තියාගෙන බොහෝ දෙනෙකුට බණ දහම් කියලා දීලා උන්වහන්සේලාත් ධර්මයේ ප්‍රගුණ කරලා බණ භාවනා කරලා උන්වහන්සේලා කටයුතු කරනවා කියන හැඟීම ඔබ නිතරම හිතේ තියාගන්න. එතකොට තමන්ගේ මේ තින කුසලයේ තවදුරටත් දිනු වෙනවා. ඒ නිසා ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස කියපු විදියට ලෝකයාගේ තින් නැමැති බීජ වැපිරීමට තියෙන උතුම්ම පින්කෙත පින් කුඹුර පුඤ්ඤක්ෂේත්‍රය තමයි ස්වාමීන් වහන්සේලා කියලා කියන්නේ. ඉතින් ඔබ පූජා කරන දාණය මහත්ඵල මානිසංස වෙන විදියට ස්වාමීන් වහන්සේලා නිරතුරුව ක්‍රියාත්මක වෙනවා කටයුතු කරනවා. ඉතින් ඒක ඔබට ඔබේ ජීවිත ලොකු සැනසීමක් කියලා හිතන්න. ඉතින් ඔබේ දරුවන් දිනෙන් දින අධ්‍යාපනයෙන් දිනු වෙන වගේම මේ ස්වාමීන් වහන්සේලාත් අධ්‍යාපනයෙන් දිනු වෙලා බණ දහම් ප්‍රගුණ කරලා ධර්ම දේශනා කර ලෝකයට ඒ දේශනා කරන ධර්මය ප්‍රචාරය කරලා ලොකු සේවයක් මේ ස්වාමීන් වහන්සේලා සිදු කරනවා. ඉතින් ඒ ගැන ඔබ හිතන වාරයක් පාසාම ඔබේ ජීවිතේ ලොකු සැනසීමක් කුසලයක් සිදු වෙනවා. ඔබ ජීවිතේ කොයි මොහොතක හරි කල්පනා කරොත් අනේ මම උදව් කරපු මේ ස්වාමීන් වහන්සේලා මේ ශාසන වෙන ලොකු සේවයක් කරනවා නේද කියන හැඟීම ඇති කරගන්න හැම මොහොතෙම තමයි ලොකු කුසලයක් ඇති වෙනවා. ඉතින් ඒ ගැන හිතලා සතුටටපත් වෙන්න. ඒ වගේම නිතරම ඔබ සිදු කරන දානමය පින්කම් ගැන හිතන්න. දානය හුදෙක් දානයක් විතරක් නෙවෙයි, ඒක ඡාගානසති බහරක් වෙන්නට ඕන. ඉතින් දත්වා අත්ව මනෝ හෝති කියන්නේ ඒකයි. දන් දීලා ඉවර වෙලා නිතරම හිතන්නේ තමන් දීපු දානය ගැන. ඉතින් ඔබ අද දානය දුන්නා, ඊළඟ දවස් විහාරස්ථානයකට ස්වාමීන් වහන්සේ කෙනෙකුට දානය පූජා කරන කම්ම ඔබ මේ අද දීපු දානය ගැන හිතන්න. ඔබ ජීවිත කාලය පුරාම දීපු දානය ගැන හිත සතුටටපත් වෙන්න. ඒ වගේම ඔබ නිරතුරුව පංචශීලය ආරක්ෂා කරනවා. ඒ රකින පංචශීලය ගැන නිතරම හිතන්න. ඒක තමන්ට කුසලයක් වෙනවා, ඒක සීලානුසුති භානාවක් වෙනවා. ඒ වගේම හැම මොහොතකම සීල සත්‍යෝ සුවපත් වේවා කියන හැඟීම ඇති කරගන්න. ඒකෙන් ලොකු කුසලයක් ඇති වෙනවා. ඉතින් අපි දන්නවා අපිට මේ පහසුකම් ටික ලබා දෙන්න කොච්චර පිරිසක් මහන්සි වෙනවද බලන්න. දැන් අපේ එක දවසක අපි වතුර ටික පරිහරණය කරනවා. අපි වතුර ටික මෝන හොදනවා, වතුර නානවා, වතුර බොනවා. බලන්නේ වතුර ටික කොච්චර දුර ඉඳලා දෙන්නේ කියලානේ. සැතපුම් දහසකට වඩා දුර ඉඳලා ඇවිල්ලා අපේ බාත්รูම් එකට, රෙස්ට් රූම් එකට වතුර ටික එන්නේනේ. එක දවසක් වතුර ටික නාවදී බලන්න අපට වෙන දෙන්නේ. අපිට නාන්න බෑ, මෝන හොදන්න බෑ, දත් ටික මැද ගන්න බෑ. ඉතින් කොච්චර අපට පිහිටක් වෙනද ලෝකයේ. අපි දැකලවත් නෑ අය. නමුත් ඒ අපි වෙනුවෙන් අවුවේ වැස්ස ඉඳගෙන සීතල ඉඳගෙන අපි වෙනුවෙන් මේ පහසුකම් ටික දෙන මහන්සි වෙනවා. ඉතින් අපි යන්නේ එවැනි ආකාරයට ලෝකයේ අපට පිරිසක් මහන්සි වෙනකොට අපි ඒ ගැන දවස දෙක මොහොතක් හරි සෝපත්‍යත්වා කියලා හිතන්නට ඕන. බාත්รูම් එකේ ඉන්න මොහොතේ උණුසුම් වතුර ටිකක් නානකොට අඩුමානේ ඒ වෙලාවෙන් හරි අනේ මේකට මහන්සි වෙච්ච හැම දිනෙකම සෝපත්‍යත්වා කියලා හිතන්න. කෑම පිඟාන අතට අරගෙන කෑම ටික කනකොට ඔබේ පිඟාන තියෙන කෑම රටවල් කීයකින් ආපු කෑමද කියන්නේ. කී දෙනෙක් නම් මහන්සිල ඇද්දේ කෑමට ගෙතෙන්ට ගෙන්නේ. ඉතින් එක්කෙනෙකුගෙන් හරි කෑම පොඩි දෙයක් හරි අඩු වුණොත් අඩු ගානේ ලුණු ටික සපයන කෙනා ලුණු ටික නොදුන්නොත් බලන්න අපිට කෑම ටික ගන්න පුළුවන්ද නේ? මිරිස් ටික දෙන කෙනා මිරිස් ටික නොදුන්නොත් හාල් ටික දෙන කෙනා හාල් නොදුන්නොත් ගෑස් අයිස් ෆ්‍රයි කරොත් ඒක සාධකයක් හරි නැතුනොත් අපිට පිංහන්න කෑම ටික නෑ නේද නේ? ඉතින් අපි කොච්චර කෘතඥ වෙනවද මේ ලෝකෙට? අපේ පිංහානට දවසකට අපි කීවතාවක් කෑම කනවද? ඒ කෑම කන හැම මොහොතේම අනේ මේ කෘදව කරුප හැම දෙනෙක්ම සුවපත්ත්වවා සුවපත්ත්වවා කියලා හිතන්න. ඉතින් ඒ වගේම තමයි ස්වාමීන් වහන්සේලා වසර 2500ක් තිස්සේ අපට මේ ධර්ම රැකගෙන ඇවිල්ලා අපට සුගතිගාමී වෙන මාර්ගය කියලා දීලා තියෙනවා. මේ ජීවිතයේ සතුටින් ජීවත් වෙන ක්‍රමය කියලා දීලා තියෙනවා. අපේ මියගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන විදිය කියලා දීලා තියෙනවා. ඉතින් අපට කොච්චර ප්‍රතිලාභයක් මේ ලැබිලා තියෙන්නේ? කොච්චර පිහිටක් ලැබියද? ඒ නිසා දිනපතාම අපි අඩුම ගානේ විනාඩියක් හරි සියලු සත්ත්වෝ සුවපත්ත්වවා සුවපත්ත්වවා කියලා හිතන්න. වාහනේ අරගෙන පාර්ක දානකොටම අනේ මේ පාරවල් හදපු අය මේ වාහනේ හදන උදව් කරපු අය ඒ හැම දෙයක්ම සුවපත්ත්වවා කියන හැඟීම ඇති කරගෙන මේකම මෙම යන්න. ඒත් එක තමයි ලොකු කුසලයක් දිනු වෙනවා. තමන්ට තියෙන අකුසල් දුරු වෙනවා. අපල තියෙනව දුරු වෙනවා. අපේ හැම කටයුත්තක්ම සාර්ථක වෙනවා. ඉතින් ඔබ ජීවිතයේ මෙතෙක්කල් මේ ආවේ ඔබේ කුසලිය නිසා, ඔබේ පින නිසා, ඔබේ සත්පුරුෂකම නිසා, ඔබේ දරුවන් සාර්ථක වුණා නම් සාර්ථකුණේ ඔබ අනිත් දරුවන් ගැන හිතලා කටයුතු කරපු නිසා. සසරේදී ඔබ අනිත් දරුවන්ගේ දිනෝ දැකලා සතුටු වෙලා තියෙනවා. ඒ නිසා තමයි ඔබට පින්වත් නිරෝගී දරුවන් ලැබිලා තියෙන්නේ. බලන්න අපට ලැබීච්ච දරුවේ පොඩි හරි අඩුවක් වුණා නම් ඇස් දෙක නොබිනේ ගියා නම් නැත්නම් කන් දෙක නොඇසේ ගියා නම් බුද්ධි අඩු වුණා නම් බලන්න මේ ජීවිතේ කොච්චර අඩුවක්ද බලන්නේ. මුළු ජීවිත කාලයක්ම අපට ඒ ගැන හිතේ දුක් වෙනවනේ. ඒ නිසා නිරෝගී දරුවෙක් ලැබීමම තමන්ගේ ජීවිතයේ 80%ක්ම සාර්ථකයි කියලා හිතන්න. අනිත් ඔක්කොම ටික 20%යි. හොඳ අංගපසංග සහිතව දරුවෙක් ඉපදුනා නම් ඒ ඉපදීමේම අපේ ජීවිතයේ 80%ක්ම අපි සාර්ථකයි. දරුවා මහාචාර්යවරයෙක් වුණත්, ડોක්ටර් කෙනෙක් වුණත්, ජනාධිපති කෙනෙක් වුණත් අනිත් ඔක්කොම ටික 20%යි. ඒ නිසා ඒ අතින් අපි හුඟා ජීවිතේ සාර්ථක වෙලා තියෙනවා. ඒක අපේ මේ ජීවිතේ අපේ දැනුම අපේ ධනෙ විතරක් නෙවෙයි අපි සසර කළා වූ පින්කමල අනිසංස මේ අපි භුක්ති විඳින්නේ. ඉතින් මේ පින් අපි භුක්ති විඳින ගමන් අපි අනිත් පැත්තෙන් ලෝකෙට නැවත ඒ පින් දිනු වෙන විදිහට මෛත්‍රී සහගතව අපි කටයුතු කරන්න ඕන. ඒ වගේම දවසට එක මොහොතක් හරි අනිත්‍යතාවය වෙනෙහි කරන්න ඕන. අපේ ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඤ්ඤාණ අනිත්‍ය ආදි වශයෙන් මෙන්න මේ අනිත්‍යතාවය එක සල්ප මොහොතක් හරි මෙනෙහි කරන්න ඕන. ඒතර පංචශීලියත් මෛත්‍රියත් මේ අනිත්‍ය සංඥාවක් කියන මේ තුන තමයි ඊටාම ප්‍රබල කුසල විදියට බුදුදහම තුල දක්වලා තියෙන්නේ. ඉතින් මේ දහම තුල පිටින්න පුළුවන් නම් අපේ ජීවිත වඩාත්ම ඉහළම තලයකට දිනු කරගන්නට අපට අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ ගැන හිතලත් ඔබ හිතේ සතුට ඇති කරගන්න. ඉතින් ඔබ ජීවිත කාලයක් පුරා සිදු කරපින් කම්මාලාවේ හැද දිනත් බොහොම ශ්‍රද්ධාවෙන් දානය සෝදානම් කරගෙන ඇවිදින්නා. ස්වාමීන් වහන්සේලා කෙරෙහි තම ගෞරවයෙන් දානය පූජා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසායි සූදානම් කරපු සියලු දාන වස්තුව අතීතයේ පටන් වැඩ සිටියේ සියලුම මහා සංඝ රත්න වෙනුවෙන් පූජා කරමු, පූජා වේවා කියන පැතුමෙන් සාදෝ කියලා දානය පූජා කරමු. සාදෝ සාදෝ සාදෝ. රැස් කරගත් මේ සියලු කුසල් දහම් අද විශේෂයෙන් සිහිපත් කරන මීට වසර 9කට කලින් මිය ගිය රූපා හෙට්ටිආරච්චි මෑණියන් දිමුතු වාක්කගේ දෑ බ්‍රාහ්මා. ඉතින් මේ අම්ම නැති වෙච්ච දවස් ඉඳලාම අපට මතකයි ඔබ පින්කම් කළා. හත් දවසෙන් පින්කම් කළා. තුන් මාසෙන් තමගේ නිවසට වැඩමවලා බණ කියලා මට පින් අනුමෝදන් කළා. අවුරුද්දෙන් ඒ වගේම පින්කම් කළා. අවුරුදු පතාම අම වෙනුවෙන් පින්කම් කළා, පින් අනුමෝදන් කළා. ඉතින් මේ අම්මට පින් වැඩෙන විදිහට ඔබ ජීවිතය ගත කරන අතරේදී පුණ්‍යානුමෝදන අවශ්‍ය දැකලා කියලා සතුටටපත් වන්න. ඒ වගේම පේද්‍රික් වික්‍රමරත්න මහත්මයා, දයාබර පියතුමා, සිස්රායියගේ තාත්තා ඇතුළු ඒ මියගිය කිසියම් ඥාති පිරිසක් පින් බලාපොරොත්තු වෙමින් සිටිත්නම් ඒ සියලු ඥාතී වූ මේ දින දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි ඒ මියගිය ඥාතීන් සිහිපත් කරලා තැන් වඩමින් පුණ්‍යානුමෝදන කරමු ගාථාව කියලා. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ යථා වාරි වහා පුරා පරිපූරෙන්ති සාගරං ඒව මේවයිතෝ දින්නම් තේතානං උපකප්පති ඔන්න මේ උදකං වට්ටං යථා නින්නම් පවත්තති ඒව මේවයිතෝ දින්නම් තේතානං උපකප්පති රැස් කරගත් මේ සියලු කුසල දහම් අපේ දෙවියන්ට අනුමෝදන් කරවමු. සම්මිය දෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව සිසර අයියා දිමුතු අක්කා සිද කරන සියලු රැකිරක්ෂාදී කටයුතු සඵල කරගන්නට, ඒ වගේම විශේෂයෙන් ආදරණීය දරුවන් දෙපළ සිද කරන අධ්‍යාපන කටයුතු, ඒ ගිනීම් කටයුතු දිනෙන් දින සාර්ථක වෙලා දරුවන් බලාපොරොත්තු වන ආකාරයට නිදුක්ව නිරෝගීව අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළටම යන්නටත් ලෝකයේ වැඩ ඇති දරුවන් වීමට දෙවියන්ගේ ආශිර්වාදයන් සරසා දෙත්වා කියන පැතුමෙන් අපි දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමු. එත්තාවතාශිරම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්දේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සිද්ධියා. එත්තාවතා චයම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. එත්තාවතා චයම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. හොඳයි සිසරයියා දිමුතු අක්කා වහන්ස සතුටට පත්වන්න මාසිකව සිදු කරන පින්කම අද දිනත් ඉතාම ලස්සනට සිදු කළා. විශේෂයෙන් යාමතාත දෙනටත් පුණ්‍යානුමෝදනා කරන්නට අද දින අවස්ථාව ලැබුණා කියලා හිතේ සතුට ප්‍රසාදය ඇති කරගන්න. ඉතින් මේ පින්කම් මාලාවෙහි අද දින පින්කමත් මේ ඉතාම මැනවින් සිදු වෙන අවස්ථාවේදී රැස් කරගත් මේ උතුම් පින්කම වලින් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සැලසේවා. ජීවත්වන කාලයේ වැඩ වඩාත්ම සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කම ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයන් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවේදී පිරිසූත්‍රයන් දේශනා කරමින් ආශිර්වාද කරනවා. සිසරයියට දිමුතු අක්කට ආදරණීය දරුවන් දෙපළට ඒ වගේ මේ නිවසේ සිටින අනිත් ඥාතිවරුන් ඇතුළු හැම දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සැලසේවා. සිද්ධ කරන සීල දෙහිමි කටයුතු සඵල කරගන්නට මේ උතුම් පරිත්‍රාණ දේශනයත් හේතු වාසනා වේවා කියන ප්‍රතිමෙන් සෙත් පිරිස සංජහන කරමින් ආශිර්වාද කරනවා. එසේම වේවා කියන ශ්‍රද්ධාවෙන් විශ්වාසයෙන් ඊට හුඟකන් දෙන්න. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනන්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති සාක්ඛාතෝ භගවතා ධම්මෝ සංදිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පඤ්චන්තං වේදිතං වෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. ඤායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. සාමි සම්මීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට පුරිස ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජනි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකං සාති තේන සංජවංජේන පාතු ත්වං රතනත්තයං නේතේන සංජවංජේන පාතු ත්වං රතනත්තයං ඒතේන සංජවංජේන පාතු ත්වං රතනත්තයං යං කිංචි වින්තං ඉදවාහුරං වා සංගේසු ආයං රතනං පනීතං නනෝ සමන්නත්ති තථාගතේන ඉදම්පි බුද්දේ රතනං පනීතං නේතේන සච්චේන සුවන්ති හෝතු කයං විරාගං අමතං පනීතං යදජ්ජගා සංඛේ මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්ති කිංචි ඉදම්පි ධම්මේ රතනං පනීතං නේතේන සච්චේන සුවන්ති හෝතු කීනං පුරාණං නවන්නත්ති සම්භවං විරන්ත චින්තා ආයතිකේ භවස්මින් තේ කීන බීජා විරුල්ලිච්ඡන්දා නිම්බන්ති ධීරායතායං පදීපෝ ඉදම්පි සංඝේ රතනං පනීතං නේතේන සච්චේන සුවන්ති හෝතු කරණීය මද්ද කුසලේන යන්තං සන්තං පදං අභිසමෙච්ච සංඝෝ වුජෝජ සෝජෝච සුවචෝචස්ස මුදු අනතිමානි සන්තුංස කෝච සුමරෝච අප්පකින්චෝච සල්ලහොක වුන්ති සන්තින්ද්‍රියෝච නිපකෝච අප්පගම්බෝ කුලේ සුවනනුගිද්දෝ නච කුන්දං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරේ උපවදෙයුං සුඛිනෝ වාගේ මිනෝ හන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතන්තා ඒකේචි පාන භූතන්ති තසා වාතාවරාවා අනවසේසා දීගාවායේ මහන්තාවා මජ්ජිමා රස්ස පානුක තෝරා දිට්ඨාවායේව අන්දිට්ඨායේ ච දූරේ වසන්ති අභිදූරේ භූතාවා සම්භවේසීවා සබ්බේ සන්තා භවන්තු සුඛිතන්තාන පරෝ පරන්නි කුන්දේත නාති මඤ්ඤේත පද්දචිනං පංචේ ව්‍යාරෝසනා පටිග සඤ්ඤාණාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය මාතා යථානියම් පුන්තං ආයුසා ඒක පුන්ත මනුරක්ඛේ ඒවං ති සම්බභූතේ සෝ මාන සම්භාවයේ අපරිමාණං මෙත්තං ච සම්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උද්ධං අදෝච තිරියං ච අසම්බාධං අවේරං අසපත්තං තෙට්ටං චරං නිසින්නෝ වාසයානෝ වායාව තස්ස විගත මින්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්ම මේතං විහාරං නිදමාහෝ දිට්ඨින් ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍ය ගේතං නයි ජාතු ගම්බසෙයං පුනරේති ඒතේන සංච වංජේන සන්දිතේ හෝතු සම්බදා ඒතේන සච්ච වංජේන සම්බරෝගෝ විනස්සතු ඒතේන සංච වංජේන හෝතු තේ ජය මංගලං සම්බේතයෝ විවජ්ජන්තු සම්බරෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සන්ති භවන්තු තේ නක්ඛන්තයක්ඛ භූතානං පාපංගහනිවාරණං පරිත්තස්සානුභාවේන හන්තු තේ සම්මුපන්දවේ දේවෝ වස්ස සුකාලේන සස්ස සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සද්ධා ච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සංඝ සම්පත්ති මේව ච අතෝ නිර්වාණ සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු.